ධර්මානුශාසනාව පවත්වන දීපකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සමාධි සංයම මේ කීවර තුනෙන් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය දෙන්නේ. ආර්යත්‍යක මාර්ගයෙන් තමයි බෝධිපාක්ෂික ධර්ම 37 දෙන්නේ. බෝධිපාක්ෂික ධර්ම 37 දෙන්නේ මාර්ගපත්‍ර ආදෝෂේ සමාවේ අතරාමර සාන්ත අමා මහ නිවන සාක්ෂාත්කේ දැන් අපි කලකා බලමු එනම් සීවරි යන අනුකාරු කලකරුදු කරන්නේ ප්‍රතිපත්තියයි නිත්‍ය තේන උපෝසත සීල ආදී වශයෙන් රහත් බව දෝෂී දහන් කරේනවා සාමයේ දත සීලේ කෝටියක් සම්වල උපසම්බදා සීලේ වශයෙන් සයිකෝතුමන් වහන්සේලා සීලවන්ත වැඩිනවා. මේ සීලයේ දිරික සමත භාවනා රැදීමේ චිත්ත සමාධිය. විපස්සනා භාවනා රැදීමේ සංඥා විස්තර සම්පූර්ණ කළ යුතු කියනවා. මේ සමත භාවනා අතුරින් ආනාපාන සති භාවනාව ගැනයි මේ මාතෘකා කරන දේශනා පාඩය. සමත භාවනා කියන්නේ කියන අතලිය ඒ හතරෙන් උපකාර සමාධි භවනක් වැඩෙන කර්මස්ථාන භවනා 10ක් තියෙනවා. අර්ථනා සමාධි ලැබෙන කර්මස්ථාන 30ක් තියෙනවා. අර්ථනාත්මය 10. උපකාර සමාධි භවනක් ලැබෙන කර්මස්ථාන 10 නම් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, දීරානුස්සති, සාධානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති මරණානුස්සති කියලා අටයි ආහාරයේ ප්‍රතිකූල සංඥා සතුටාසු අවස්ථාවේදී දාසමස්සකාරය 10යි. මේ 10යි උපචාර සමාධි කියන උතුම් සමාධිය ලැබෙනවා. රූපාවතර සමාධි වාග්යන්නේ මේ තුන පරමාර්ථ ධර්මයන් මේ කියන්නේ. පරමාර්ථ ආගමනේ රූපාවතර සමාධි ලැබෙන්නේ. රූපාවතර සමාධි ලැබෙන්නේ සම්මුති ආගමනේ සමානයි. අපේ සංඥාසු ආදී සම්මුතියරමනේ පමණයි. එතකොට මේ 10 උපකාර සමාධිය වෙන භාවනා 10යි. අර්ථනා සමාධිය වෙන භාවනා 10යි කියන්නේ දසසතුනේ දසසතුන ලක්ෂණාරතතේ ආදත්තාපති ආනාපානසති සහ අනුම සමාපති 4. එහෙනම් ආදත්තාපතියයි දසසතුනේ 11යි ප්‍රසන්නඥානයේ කියන රූපාභිජානි පමණක් ලැබෙනවා. ඊට ආවන්නේ නැහැ. අසුබකාර මාර්ගවල විචාරක විචාර දෙක අසොත් පමණයි සමාධිය ලැබෙන්නේ. ඉතින් විද්‍යාඥානය හා විචාරක විචාර දෙක ඉක්මනට දැනි ප්‍රසන්නඥාන පමණක් ලැබෙනවා. මෙත්තා කරුණා මෙලිතාතුන භාවනා තුළින් පළවෙනි දේවි තුනේ නිජාන තුනක් පමණක් ලැබෙනවා. හතර මොකද ලැබෙන්නේ? ඒකම අතල විඥානයේ උපේක්ෂා සාධකයි. මේකම ලැබෙන්නේ සෝමනස්ස භාගක පිටක පමණයි. නිසා රූප අතර සෝමනස්ස භාගක ඥානකුණයි කියන්නේ. ඒකම සුපත් වෙනවා. උපේක්ෂා බ්‍රහ්ම විරදෙනි සතර වෙනි භාගර පමණක් ලැබෙන මොහොතකට ලැබෙන්නේ නැහැ. ආනාපානසතියේ රූප අතර ඥාන හතරම ලැබෙනවා. ආනාපානසතියේ සතුන දහයෙන් රූපාවද ඥාන හතර අරූපාවද ඥාන හතරක් ලබන්න පුළුවන්. ඒ සතුන දහයෙන් එකක් පැර නම්ෙහි අරූප සමාප්‍රත්‍ය හතර ලබන්න පුළුවන්. මෙන්න මේ කියන අර්ථනා ධර්මතාන සිහින් ආනාපාන සති ධර්මතානයේ නූතනක් ලැබෙනවා. ඒකෙ මේ පහළ වෙන තීව්‍ර සරුවක්යන් වහන්සේලා දෙවිමූලයේදී සමත භාවනා වශයෙන් කලමින් පටන් ගන්න ලැබෙන්නේ සාධක කරගන්නේ ආනාපාන සති කර්මස්ථානයේ ඉඳලා. මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ කියන භාවනා කර්මස්ථාන 21ක්. මේ කලමින් කරගන්නේ ආනාපාන සතියයි. මේකට කියන මහා පුරුෂ භාවනා කියලා. මහා පුරුෂ කියන්නේ මහා බෝධිසත්වයන් වහන්සේලා. බුදු වෙන මහා බෝධිසත්වයන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ මහා බෝධිසත්වයන් වහන්සේලා වදන මූලිකාද වස්තාවේ ගනි මේක කියන මහා පුරුෂ භාවනා කියලා. අපේ සිද්ධාන්ත මහා බෝධිසත්වයන් වහන්සේ ඉතිරිලා මාස 5 දී වක්කුල සතන සුව බොහෝ දවසේදී සුද්ධෝදක මහ රජුණන් ඇතුළු සාල පිළිසක් වක් මනුරු මුලයන් සාර්ථකයි. ධර්මදේශනම කෙරෙහි මේ පසු නැති දෝෂ කුමාරයන් වහන්සේ ආනාපාන සතියේ ප්‍රථම අධ්‍යාන ලැබුවා කෙනෙක් ආකාරයෙන් දුක් එනිසා මෙන්න මේ සත්‍යයටපත් වෙන සඳහා පදනම් වූ මූල කර්මස්ථානයේ දැනි ආනාපාන සතියේ කියන මහා පුරුෂ භාවනා ආනාපාන සතියේ සත්‍යවත්ව විදුලදී විචාරක චරිතයන් සහ මොහ චරිතයන් සත්‍යයෙන් කර්මස්ථාන විදහාමි කාම චරිතයන් කර්මස්ථාන 11ක් කියනවා අර ආශාපාලේ ඉන්න අසු දෙන කිසිලක් නැහැ. ඒ තරම්ම දුරලංගි කියට දුරේ දුරව බලන්නේ. දුරේ කියන දුර කවුරු? දුර ගන්නේ දුරේ කියන අතව එහෙමත් නැත්නම් දුරේ කියන කටයම් යාබල් බලන්නේ. එයා දුර සමෝතිය දෙන්නේ අසු දෙන කිසිලක් කුජනේ පරික්ෂා කරනවා. අත්කාමීත්‍යාගේ පද දෙකෙන් කියෙන්නේ ඒ අරමුණේ ඉඳලා ධර්මයේ චේතනාවේ එහෙම තලක් කියන්නේ ඒ සංගතාව. මේ සහජීනව කියලා බලන්න පුළුවන්. ඒ භාවනාවට ආමාදික කුසලකේ ප්‍රාණාම පහ. උපාසික කුසලකතා නෙමෙයි. ඒවත්තාවට කියන්නේ උපචාර සමාධි. හැබැයි මේ පණ්ඩාවේ සමාජයක් ඇති වෙනවා. කොහොමද කියලා අපි නැවත නැවත ආවද සිතේ සහවුරු කරන්න පුරුදු වෙනවා. කාගේ දී කරන්න පුරුදු වෙනවා මේ සමාධි ශක්තිය. මොකදින කර්ම බහින්නේ කියලා යකී දවසේ ප්‍රගුණත්වයට පත් කරන්න තියෙනවා. ඒ කියන්නේ ආනාපාන සතිපට්ඨානෙ දෙන්න සිටිනා සතරාඥාන අර්ථකාරී සමාධියට වේලලා ඉලාද තමක් පරදීවා ඉලාද තමක් නෙමෙයි කියලා කිව්වේවා. අන්හා කරත්කෙන නෙමෙයි. ඒකත් ඉස්සරහට පාන දාලකට අර වගේම විතර ධ්‍යාන බාහිර පත් වෙනවා. හැබැයි මේ තරමු ලැබීම සිද්ධ ඕම පාලිකට වැඩි කරන්නේ විනාඩි 10 පහව සමාන සයසල ඉඩක් ලැබෙන පාස්කල් අනුශාසන පුරුදු කරන්නේ. මේ පුරුදු කරලා විපතා මේ දෙකකින් සත්‍යේශාරු ළඟට කරන්නේ. සත්‍යේශා මුලින් කරන්නේ දුහා නිපිලියනවා. සත්‍යේශාරු විලාසන වම්පදිනිකා. සත්‍යේශාර තමයි සතුදානීය සාධෝකේ මුරුදු වස්තුූපේ තියෙන කරලා ඉත වැඩ කරපු ආකාරය ආවර්ජන කරන්න තියෙනවා. අතන ගානේ උපචාර අවස්ථාවේදී ආස ආස්වාද ප්‍රසවාස නැති කාය සංස්කාර නිදේවා. ඒක වෙනස් වෙනම නෙමෙයි. අන්තරාවක් නෙමෙයි. නියාමකක් නෙමෙයි. ඒක සිිතේ සාන්ත ස්වභාවය නිසා ඇති අනුන්‍යතාවය අනුන්‍යතෙන් දෙන්නේ නෑ. ඒක ගන්න පිළිමයක් ආව දෙන්නේ නෑ. එන්නේ නැත්නම් මුස්ම ගන්න ඇතිද? අපෙන් නාම රැකෙනවා. අර ගෝරතුනි ඉතුරු සුසයන මේ මුතුම කර ගන්න. ඒකට ගහන්නේ කිදෙල. ඒසාරගෙන ඉස්සන්නේ තුර කුෂ්ම මෙතුණා විදිහට බලන්නේ තුර අර කුෂ්ම මේ අරමුණ කරගත්ත දෙයින් ලැබුණු අතිදාව දේශාරමනේ සිටීවා ගන්න. එමන්නේ අතරේ වාරයේ උපේක්ෂා ඒකාග්‍රතාවය අංග දෙකෙන් යුක්තේ ආර්ථනා සමාධිය ලැබෙනවා. ඒකත් කරලාගේ සාකාරයෙන් වාසිය කරනවා. දැන් යෝගාවචරය ආනාපාන ධ්‍යාන සමාපත්තිලාදී සමතුලන ඉදමින් කාර්යයේ උපසහයම හරියට පුළුවා. නමුත් තව අසන්තෝෂයි. මොකද අසන්තෝෂ නැ සතර තම තරම් අංග සම්පූර්ණ නැහැ. දැන් කොහොමද සතර තම තරම් අංග සම්පූර්ණ කරන්නේ? සතර තම තරම් අතුරින් අතිපූර්ණ මනසාරු ළඟට ගන්නවා. දැන් ආනාපාන පළවෙනි දේ තුන්නේ හතර ධ්‍යාන හතර ඥානපුරියේ සමය අධිෂ්ඨාන ධ්‍යානංග බලලා ඊපස්සේ ඒ හතර ධ්‍යානෙන් උදේ ළඟදලා අතිදානමෙන් සාරෝපේ අපේ කුසම දුරේ නිමිත කෙරෙන ක්‍රම කරනවා. කුසකේ හේන ප්‍රකාර ගන්නවා ඉදිරි පන්දලා කල්පවලා. කුසකේ හේන දුරේ ජීවා මේශාගේ සම්මුතිය අතර දාලා පටිච්චෝල පටිච්චෝල පටිච්චෝල දෙහි කරනවා. ඒකෝට පටිච්චෝල මනසකාරී කුසකේ සුබඳන සාර පුරු තුන්දා රැකේවා. අරමුණේවා. අරමුණේ කොටම සුඛාර්ථයන් අරදි වෙලා ඉත ප්‍රතනාර්ථනාර්ථනාට පත් වෙනවා. අන්න කර්මයේ ප්‍රතනාර්ථන අසුබද්ධන වේක අපි කරගන්න අර පත් ආකාරය. ඊළඟට අර ප්‍රතිලාභයේ සාධෝතේ හෝමාවල කාර්යය. හෝමාවුනේදී ප්‍රතනාර්ථන කුලාවන වාසී කරගන්න. හෝම නාක ගන්ත සතු විශේෂ කොටස් යන් මේ පහම නැට තේරෙන්නේ. සරි අභ්‍යන්තරයේ සම්පූර්ණ කරනවා. මං ගන්නවාරු එකක් තත් ගන්නේ ආලෝකයේ විදුවලා ප්‍රථම ඥාන ප්‍රදෝම ගන්නෙ සරුඥානක අසුභඥාන සම්පූර්ණ කරා. ඊට මෛත්‍රී ශහරින් දුනේ. මෛත්‍රී ශහරින් දුනේ අපට වෙනතන ආලෝකය, සතර ආලෝකය. ආනාපාන සතියේ වෙනම සතුනාගෙන ඉන්නේ වරක් දැක්කයන් සතුරුවන්ට දැ. ඒක ලැබිච්ච නාම සමානයි. යලන්තන ආලෝකයේ සතුරුවන් වෙනම සතුනා තෝරගන්න. අතම වලින් ආලෝක අපතේ තිබුණා පුළක් ආලෝක කටින හොදාට කටින සෝදෝ කටින මේ කෝණ වලාවත් ඒකා පල ඇති හෝ පල නැති හෝ තමත් කීප දේවල් විශ්වාසවල ඉතිං ගන්න තෝරන තම විශ්වාසය ඒ විශ්වාසවල කොහොමද වෙන්නේ ආලෙක හොදාට හොදාට එතකොට අත්මීකම සංයාව සම්පූර්ණේ ඉවත්දලා ඒ විස්සබාධු වල ප්‍රජේතන දෙකෙන්න පරිකාරක නිමිත්තේ උග්‍රාණ නිමිත්තේ සතුදාන නිමිත්තේ කියන මේ සතු නිමිත්ත බාටපත් වෙනවා. ඒ සතුලේ සතුදාන නිමිත්ත ලැබුණාම ඒ නිමිත්ත පුරා ජනාලේ පාත් වෙන විශ්වරම එතන කියන උපකාර සමාධියේ සතුදාන නිමිත්ත කියන වෙලාව ඒ උපකාර සමාධිය සතුටාගෙන ඉන්නේ සතුටවලෝ ආ සතුන් උදයට සාලිත අංගලෙන් ගියේ තුන් දියේ නුන් බාමේ ඒ මුතුන් බාම සීයේ යොතන දින යොතන දහය තුන් යොතන සීයේ දින උදයට සාලිත හැමවෙලාම පරිසර දුසුවන්නේ ඒ දමක් කරා එක නගරයක් එක රටක් එක සත්වලක් සත්වල 10ක් සත්වල 1000ක් ආදිවාසීන් අනන්ත සත්වල දක්වාම මේ ඕජාට සතුන සතුටාගෙන ඉන්නේ ඉදුවන්නේ සතුටවන්නේ විතරේ ඒ මන්දක විකේතයගෙන ආවර්ජන කරලා ප්‍රථම අධ්‍යාන සමාදින් දේ. ඒ හොදාට සතර ප්‍රථම අධ්‍යානයයි. ඒ වාසිය කරන්න වෙන මොන දේකක් ආකාරයි. ආවර්ජන සමාකල්පන අදිස්ථාන රුත්ථාන පටිවිස්සන. ඊළඟට විචාරකෝචාර ඉක්මවන ගොළු ධ්‍යානය. ඒ දේශන තුනේ ධ්‍යානය. සතරේ මොන උපේක්ෂාවක ධ්‍යාන අනුකූලයෙන් උපකරන්න තෝරන වාසිය කරගන්න තෝරන. දැන් යෝගාවචරය ඕගාත කසුන චතුර්ථඥා ලාභය දැන් චතුර්ථඥා ලාභය ඕගාත කසුන චතුර්ථඥාණයට සම්බන්ධයෙන් නෙවෙයි ඒ ආලෝකයෙන් දැන් ඉදිරියවන්නේ ඊදුවලා මෛත්‍රී භාවනාවට හැරෙන්න ඕනේ. ඉතින් මෛත්‍රී භාවනාව කරලා ජීවිතය විස්තරයක් කරන්න අවශ්‍යතාවය ගැන නැහැ. මෛත්‍රී භාවනාවේදී ඉතාමත්ම ගරුකත්වයේ සම්භාවනීය විෂයන්තයේ කොට කලිනේ ධර්ම තුනක් වෙන්න උපදෝවනවා. මෛත්‍රී කර්මස්ථාන ලක්ෂණ හතරක් මේ විෂයන්තයෙන් ධර්ම තුනක් ගන්නේ එක බුද්ධිමේ කර්මන කොට ධර්ම 12ක් සමාදිනවා. ඔයාලා මේකවත් මුදේලා මෙස්තුනේ දෙන්නේ තුන්දෙනේ ධාතුනේ සිතර වෙන වෙනම ධාර සමාදින උපාසකයන් ධාතුනාතම ධාන 12කින් මෛත්‍රී ධාන වදින. ඊළඟට වාග්යස්ත්‍ය. ඊළඟට අපි කරන්නේ කියන්නේ ඕම සීමා සංකේත කරලා. සීමා කියන්නේ කුජල දෝෂේ ඉවත් කරන තම වෙනාවට සාධාරණව මෛත්‍රී ධාර සමාදින පුරුදු වෙලා දීපසත් සමාන්ගේ නියත තමන්න ආරාමයේ තමන්න ධර්ම තමන්න නරදේ තමන්න රහතේ තමන්න දෝෂේ මේ විදිහට භූමි වශයෙන් ඈත තැනක තිබෙන විදුලි සත්පුරුෂාට 12කට විශේෂ සත්පුරුෂාට ධ්‍යාන 12කින් මෛත්‍රී ධ්‍යාන වඩනවා. ඒ වගේම මෛත්‍රී ධ්‍යාන 528ක් විසා බහය කරන වඩන්න සමත් වෙනවා. ඊළඟට හරිනා කරුණා ධ්‍යානෙ. ඊළඟට මුදිතා, ඊළඟට උපේක්ෂා. ඒ මෙත්තා කරුණා නිරුක්තය නොවද උපේක්ෂා වඩන්නද. ඊට තුනෙන් ධ්‍යාන වඩලා හතරෙන් උපේක්ෂා ධ්‍යාන වඩන්න පුළුවන් වෙයි. දැන් යෝගාවචරය ධර්ම විහාර සම්පූර්ණ කළා. ඊළඟට හරිනා බුද්ධානුස්සතියද. බුද්ධානුස්සතියදී අරපණා සමාධිය උපචාර සමාධිය ලැබෙනවා. ඊළඟට හරිනව අවිඥානකට බාධාක තියෙන්නේ. සමන් දුක විරෝධ මුර්ථකාරියද. දෙදෙනා කාරී සෝමදීන කාරණක සමියක් දැකලා කුසුමාතක සංඝාත දෙවලා ප්‍රථම අධ්‍යාන කෙරුවා. ඊළඟ මොහොතේ මෙතු විසුද්ධක විචිද්දක විචිත්‍රක ආතම විචිත්‍රක ප්‍රමෝහකක පුමරක අර්ථක තියෙන මේ අසුර 10කම වෙන වෙනම ප්‍රථම අධ්‍යාන 10 උදේ. මොන ගැර අවිඥානක දාසා සුදයක් සම්පූර්ණ කරා. ඊළඟට හැලෑ මාර්ග සතියේද. මනාලි සතියත් විසුමනාවක කියලා මාතෘකා අට මේ අතින් හරි එකතෙන් හරි උපචාර සමා උපදෝවනවා. ජන්ම වේගාවතල සතර ගලතාල් සම්පූර්ණ කළා. දැන් ඕනෑම කර්මස්ථානයක් වඩන්න ඒ තැනකාල සිත සුදුසුයි. භූමිය සපත් වුණා. ඒ කියන්නේ මහ සීයක් සමගන්න පුළුවන් දෙන්නේ ඉන්නකට ගුණ හදාගත්තා. රාජ්‍ය දැන් භාවනා සිත සමන්තපත් කරගත්තා. දැන් පුළුවන් තමන් ඕනෑම සතර ධ්‍යාන සියල්ල වඩන්න ඊළඟ උපසමා වඩන්න පුළුවන්. ඉතින් යෝගාවචරය සත්‍යනාන්තකම කියනනම් ඊළඟට හැරෙන ඉතිරි හතර සඳහා ඊයේ සැතෙන ඊට සැතෙන ගෞරව සැතෙන ඊළඟ සැතෙන තමන්ගේ ශරීරයේ නිල් පාද දේශා ආදි පොත්තාකාර නියුක්ත කරගෙන හරි කර්මයන් කුසල් කර දේශා අරගෙන ප්‍රතිභාව නියුක්ත කරලා ප්‍රථම ධ්‍යාන වඩන මේ සතර ධ්‍යාන ලක්ෂා වඩනවා. ඔයාලා ඊට සැතෙන තමන්ගේ ශරීරයේ කුත එනකම් මේ දුවවමින් කරගෙන ලෝකසත්නේ මේ මත් නැතිවම කරමින් කරගෙන ලෝකසත්න වාරණා වර්ණසත්න කියන්නේ සම්පූර්ණ කියලා පතරේ ආපෝ තේජෝ වායෝ ආලෝක ආකාශ කියන සත්න බාහය අදින් බලාගෙන වඩන්න කියනවා. අර හතරෙන් අදින් බලන් බලන් ඉන්නේ අර ආනපාන ධ්‍යානලාමි එනකිට කුරුවෙනි එකට කියනවා මේ අභිධාරකෙන කියලා වර්ණ කසන අතර අභිධායතන කියලා හතරකින් වලන පුළුවන් අහින් දකින්න ලැබෙන්නේ. නමුත් අර පතුලේ කසනාලි අහින් දකින්න බලන. ඒකට වෙනම පරිකාරම විදි කියනවා. ඒකේ හතර 10ම වඩනවා රූප අධ්‍යාන හතර හතර. ඊළඟට ආකාශක තියෙන හැර ඉතිේ කසන නමයෙන් අරූප සමාපත්තිය අතර අනුකූලව වඩනවා. දැන් යෝගාවචරය කියන්නේ කියන සම්පූර්ණයි සමත භාවනා. ඊටත් හරිය උපසනාවක උපසමාරයෙන් සමත වාදීමෙන් ලැබෙන අනුසස් පහකුයි. ඒ කියන්නේ දුක්ඛ ධම්ම සුඛ විහරණංසස්සේ කියන රහතන් වහන්සේලාම ධර්මණීමේ මෙලවටම දිනවා. අනිත්‍ය උපසමාර කාමසාරික උපසමාර අධහරිනවා. අනිත්‍ය කාමසාරික අනිත්‍ය අධහරිනවා. සතනග්ගානෝලි. නිරෝධ සමාපත්තියට නිරෝධ සමාපත්තියට හරිනවා. සාවිශේෂානි සංසය රහත් වූනානම් බව ලෝකදීවා. ඉතින් මෙන්න ඥානී කප්ප පහෙන් බෞද්ධයන් වශයෙන් අපි අනුගමනය කළ යුතු යන්නේ විදර්ශනා පාදක කර ගැනීමටයි. විදර්ශනාවට පදනම් කර ගැනීමටයි. ඒකෙන් දැන් අපි හිතමු ආලෝක කර්තන අතුරින් ඕදාක කර්තන ගැන කියනවානේ. ඕදාක කර්තන චතුර්ථඥාන සම්මදින ඒ මනිකල ඒ ඕදාක කර්තන ප්‍රතිභාවනි මේ ශරීර පුරුදු වෙන විදිහ දුවනවා. ඉතින් ඒවා කුසකත්වය වුණගෙන ඉඳ දෙවාම ධර්ම පූර්වයෙන් සිටින් සුදුම් පාට අවකාශයක් වෙන බවටපත් වෙයි. ඒකෙන් දෙන්නේ ශරීරයේ තියෙන ප්‍රකාර රෝග පෙන්වා දීමයි. ඒතාවෙන්නේ. ඒකෙන් ඉතාම පොඩා පොතු ජල්වලින් මන්දර ගලට වඩන පුඩා කියන පොතු ජල්වලින් දෙමින් නවාදී අවකාශතාවු දෙවි. ඒ අවකාශතාවු දෙවි නැදී සතරියාකෝ දේවෝවාය සතර ධාතු තුනේ අනු සතර ධාතු මනස කාර්යයේදී සතර ධාතුේ ලක්ෂණ හය ආකෝ ධාතුේ ලක්ෂණ දෙකක් දේවෝ ධාතුේ ලක්ෂණ දෙකක් වායු ධාතුේ ලක්ෂණ දෙකක් කියන මේ ධාතු සෝපාංග හතරේ ලක්ෂණ 12ක් දක්වන්න පුළුවන්. මේ ධාතු හතර දුරු කරගන්නකොට මේ ධාතු හතරෙන් දුරු කරන්නේ දැන් තමයි ඒ පාදාවෝ තවත් උපවාදා රූප හතරක උත්පේද පටන් ගන්න. වර්ණයේ ගන්ධය සතරේ ඕදාව ඒ උපාදාවෝ හතරේ ධර්මන සුද්ධාස්තර වේක ධාතු සමර්ථ වුණා. මේක තාක්ෂණයේ අර ඕදාක ධාතු චතුර්ථාර්ය අල සම්වැදින ඒ ආලෝකයෙන් ඒ ධර්මයෙන් නැගිටලා ආලෝකයේ දුර්ගාක වේවි කියනවා. මේ දෙවන උද්දවක් වූයේ කියන්නේ රූප කලාවක හයක් බලනවා. කායගතට, භවගතට, වාක්ගතට කියන 10 රූප තුනයි සුසමංකාන සුද්ධාස්තක, උපසමංකාන සුද්ධාස්තක, ආසමංකාන සුද්ධාස්තක කියන අතේක දෙයක් තුනයි කලාවක හයක් බලනවා. මෙතනක කලාවක වේද කියන රූපේ දෙල් කළ කමස් හතරම දැකගන්න. ඊළඟට සක්සු වක්කුවට ආලෝකයේ ඉදිරියන සක්සු වක්කුවේ රූප කලාප මෙතන හය දැකගන්න. රූපවලට හතර වෙනකොට දැක ගන්න. සෝතයක් වූ ධානයක් වූ ජීවාවක් වූ දේවාලියම ආලෝකයේ ඉදිරියන රූපන රූප කලාප හය දැක ගන්නවා. ඒක ඒ රූප කලාප ඇතුළත තියෙන රූප කනක් හතර දැක ගන්න. කායවත් වූ උදේවාම රූප කලාප පහයි තියෙන්නේ. ආයතක භාවයකට ලැබ සුද්ධාර්ථයේ මුති කුමේ සූර හතර හතරයි. ඒකත් මුල්කල බලනවා. ඊළඟට ජීවිත මාර්ග රූප කලාප දේවා. ඒ කියන්නේ අපේ ජඩනාකයේ දෙන්නට ජීවිත මාර්ග රූප කලාප කියන කර්ම සමුත්තා. ඒ වගේම සංකාප තේජෝ, ජීවර තේජෝ, පංචාම තේජෝ කියන තුන ජීවිත මාර්ග කලාප දේවා. ඉනා උද්ධාමන වාත, අදෝගම වාත, කුච්චකේ වාත, කොට්ටකේ වාත, අංගමංගලිකාදී වාත කියන මේ කාරේ ජීවිත මාර්ග රූප කලාප කියන්නේ. ප්‍රයත්න යන්න කර්ම සමන්තා රූප කලාප කොහොමද කරගෙන ඉන්නේ සිත් සමන්තා රූප කලාප බලනවා. ළමත් තේරුම් ගත්තා චතුර්ථඥාන සම්මාදිනා ආලෝක නිවිදුවලා ඉතිපත් බලනවා. ඊළඟ උපු සමන්තයන රූප කලාපත් බලනවා. ආර සමන්තයන රූප කලාපත් බලනවා. දැන් යෝගාවචරය ආඥාත්මක රූපය යන්නම දැක ගන්න තමත් වෙනවා. ඊයක නාම ධර්මයේ සහයනවා. තමයි සිත් දැන් ධ්‍යානක පස්සලා තිබුණ ආනාපාන ධ්‍යාන හතරේම ධ්‍යානාංග බලනවා. ධ්‍යානයේ තිබුණු චිත්ත ඡායිතක ධර්ම බලනවා. ඊළඟ අනුක සමාපත්තියෙන් එකේක සමාපත්තිය තුන ධ්‍යාන ධර්ම ධ්‍යානාංග ධර්ම බලනවා. ඊළඟට ධ්‍යාන ධර්ම සියල්ලම අරමුණු කරලා අවසානයේ මනෝද්වාරක කුසල සීක්ෂණී සිදු බලනවා. ඊළඟට සාප්ත සෝත ධ්‍යාන ධ්‍යාන කායද්වාරක සීක්ෂණී වල කුසල සීක්ෂණී වල සීතු බලනවා. ඊළඟට මනෝද්වාරක අපකල සීක්ෂණී සිදු බලනවා. අන්තර්ජාලයෙන් අතුල සිස්තමී සිත් බලනවා. දැන් යෝගාවචරය සමන්ගේ සිත්ේ කරති. අපි ඒ සයතු දැන් තවස්න මතු පවතිනියක් පුරුවන් වෙන ඒ සිත් ප්‍රායතික ධර්ම යන්නම දැකගත්තාම බාහිර සූති අන්තිම සේම කරනවා. තමන් පරිහරණය කරන ඇඳුම් පැළඳ සීල රක්ත පරිස්කාර හැම කොටු ඇතුළු කොට මෙස්ත තමන් පරිහරණය කුතු කරන සිංහේ දොර ඔක්කොම කියන රූප කලාප බලනවා. එයාගේම සත්පුරුෂයන් සංකාමරල අරවාදී ප්‍රභූය බලනවා. දැන් මේකේක බාහිර රූප කලාපයක් දැකගෙන බාහිර සංකාරේ නාම ධර්මයක් කරමු කරනවා. දැන් අඥාත ධර්මයා නාම රූප කියලා දැක ගැනීම මේක වෙන දෘෂ්ටි විශ්ුද්ධියට සාමංග සම්පූර්ණ නැහැ. ඔතන කියන නාම රූපයි කියලයි. ඒ නාම රූප පරිච්ඡේදය කළ සමයෙන් විපාකනාව සම්පූර්ණ වෙන්නේ නැහැ. දැන් විපාකනාගාරින් කාර්යලි කියතියක් කියනවා. එකක්මයි මේ නාම රූපයන් කලාවක් වශයෙන් සම්බන්ධනේ ඉස්සරලා හේතු කර සම්බන්ධ ධර්මය ගන්න ඕනේ. දැන් රූපයන්ගේ කර්ම, චිත්ත, ඉන්ද්‍රිය, ආහාර කියන සැතරේ ඉදිරියට ගන්න ඕනේ. ඒවාගේම නාම රූප සංකතියේ හේතු අතිසාරකාමයේ වශයෙන් අවිද්‍යා සංඥා උපාදාන සංස්කාර කර්ම කියන මේ හේතු පහ අනුකූලයෙන් හේතු බල සම්බන්ධතාව කොහොමද දිනේ බලන්න තියෙනවා. ස්කන්ධ වශයෙන් හා චිත්තක වශයෙන් එසේ දැනීමේ මේ සංකාරයේ පිළිබඳව සකසාම් කාර්ය වෙනවා. කියන්නේ තමයි මේ එක එක රූපයක් නාමයක් ගන්නී ලක්ෂණ නියම රත්නියම පත්‍චාත්තාන පදාත්තාන වෙන වෙන බලන්නට ඕනේ. දැන් යෝගාවතර අපි දැක්කේ කොහොමද? මුඛිතාද? යහලාභී නිසා. යහලාභියට යහලාභෝතන්‍යාවී ලක්ෂණයට කොහෙන්ද ගන්න පුළුවා? ඒකට මෙන්න මේ කියන ලක්ෂණ වෙන පත්‍චාත්තාන පදාත්තාන කියල දැක්කන් පත්‍ය තමයි විද්‍යාඥානයේ පිටකම් ගන්නේ පතනවා. දම රූපයන්ද ඇති වීමම කියන ගැතිනි ආලෝකාගය විපස්සනා නන්දනි රූප සත්‍යක අරූප සත්‍යකලා දෙන බංගාන් පස්සනාද හැරෙනි බාහිතස්සන ආදීන නිදිදා මුහිතුතා නිසා දක්ෂංකාන පස්සනා සංකාරුකීස්සා කියන ඥාන පරම්පරාවටම දෙදෙන්න සමදෙස් වෙනවා දැන් යෝගාවචරය හරියට බුදු වෙච්චි විදිතරනේ ඉඳලාපේ සුදු තේනාට කියනවා ඕනෑම ආලෝකයෙන් යුද කරන්නේ උදසේනාදික කොහොමද ඒලාගේ සත්වයන් තමයි යෝගාවචරය මේ සමත භාවනාවේ ධ්‍යාන සමාධියෝ කියලා දාගෙන ධ්‍යානයේත් සත්වයන් නිවර්ණන් ගුරුම දුරලා කියන බැවින් සමාත බොහෝම ශීඝ්‍රව සියුම්ක නාම රූප ධර්මී සියුම්ක විපස්සනා කරන්නේ දක්ෂතාවක් ලැබී වෙනවා යෝගාවචර බොහෝම කටකේ ඉදිරියට සමර්ථ වෙනවා එහෙම නිහිල්ලා සමාධියේ හිතේ අර බෝධිකාක්ෂ ධර්ම මාර්ගාංග ධර්ම විසදේලාන සුමිතේලාන වැඩිමුණේලාන සක්තුමාතේලාන බබලේලාන යම් විදාවකදී මනෝජාරාවචන සිත් පහළේලා පරිසර මුතුකාර අනුලෝම ගෝත්‍රදී මේ කියන කාමාවද ජලත් සතර පහළ වී ඊළඟට සෝතා ප්‍රති මග්ග චිත්ත එක චිත්තකනේ පහළේලා සෝතා ප්‍රති ඵලසු දුක පහළේලා මාර්ග සිත්තුයේ සම්පූර්ණ වෙනවා. ඒ අවස්ථාවේදී සංසාර මුතුකාර අනුලෝම කියන ඥාන තුනේ සංසාරයන් අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් අනත් වශයෙන් දැක ගන්නවා. ඒ අනුව දැක ගැනීම සිද්ධ වෙන්නේ යෝගාචරයාගේ සිතේ ශ්‍රද්ධාව අධිකත වෙනසින් අනිත්‍ය වශයෙන් සංසාර අගමන කරනවා. සමාධි ලක්ෂණ සමාධි උදේ වැඩි වෙනසින් දුක් ලක්ෂණය සංසාරයන් විපස්සනා කරගෙන අරණාන තුනේ සත්‍යයන්ගේ අදකතේ ඉන්න අලක්ෂණයෙන් දැක ගන්නවා. ඒකෝට අනුත්තරයෙන් දැක ගන්නකොට ඒ විපස්සනා ඥාන තුනේ කියනවා අනිමිච්ඡ විමුක්ත මත කියලා. ඒකම දුක්ඛලක්ෂණය වශයෙන් දැක ගන්න සංස්කාරයන් ඒ ඥාන තුනේ කියනවා අත්තමිච්ඡ විමුක්ත මත. ඊළඟට මොකද කියන්නේ බලපුව. ඊළඟට අලක්ෂණයෙන් විපස්සනා කරනවා කියන ඥාන තුනේ කියනවා ශුන්‍යක විමෝක්ෂ මුත. ඊළඟට වෝතර බුද්ධිය කියන්නේ මාර්ගයෙන් ගැටෙන්න කරන නිර්වාණය අරමුණු කිරීම තමයි. විපස්සනා නෙමෙයි. ඊළඟට සෝවාන් මාර්ගඥාන කෙනෙකුට සකල වෙන සිතිස්සක් තමයි. ඊළඟ සංසාරයේ සිහිනු කියලා ප්‍රතිපදා වූ සාධු ලක්ෂණ නිර්වාණ ධාතුව දැක ගන්නවා. ඒ නිර්වාණයදී අර අනිමිත්‍ය ලක්ෂණය නම් විපස්සනා කරන අනිත්‍ය ලක්ෂණය නම් නිර්වාණය ලැබෙනවා අනිමිත්‍ය ලක්ෂණය. ඒක කියනවා අනිමිත්‍ය විමුක්තය. දුක්ඛ ලක්ෂණය විපස්සනා කරන නම් අර ඥාන තුනේ ඉගෙන ගන්න අපරිමිත විමුක්තිය හැටියට. ඊළඟට සුන්නත ලක්ෂණය කියන අනන්ත ලක්ෂණය විපස්සනා කරන නම් නිර්වාණය ලැබෙන්නේ සුන්නත ලක්ෂණය සුන්නත විමුක්තිය. එතකොට මාර්ග පිටේ නියම අරමුණු කරනකොට දුක්ඛ සත්‍යය පිළිසිඳ ආවෝද කියලා වෙනවා. සමුදය සත්‍යය ප්‍රහාණය කළා වෙනවා. නිරෝධ සත්‍යය සාක්ෂාත් කළා වෙනවා. මාර්ග සත්‍යය භාවනා වශයෙන් ලැබුවා වෙනවා. මේ චතුරාර්ය සත්‍යෙම බුද්ධාරු සම්මෝදයෙන් අවබෝධ කරගත්ත වෙනවා. ඕවාන් මාර්ගින් ප්‍රහාණය වෙන සත්‍යදී විචිකිච්ඡා සීලගත පරමාර්ථයෙන් සංයෝගන තුන විස්තරයෙන් විචිකිච්ඡාවේ තියෙන මිනිස්සු දෙකකට ප්‍රබල මේ ධර්මයන් පහම නූපදනා කාර්යයෙන් සමෝහ ඡේදනයෙන් විනාශක ප්‍රභාවයකටපත් වෙනවා ඒ කාර්යයෙන් දකින්නට සම්බෝධි තරයන්වරු රාගෙන් අපහත නොවෙනවා ඒ කාර්යයෙන් ආත්මකටක් ඇතුළත ප්‍රමිත පරිම වූ අරහතේ සාක්ෂාත් වීම සිදු සිද්ධාටපත් වෙනවා සෝමයේ මාර්ග චිත්ත ඊතියේ කලස දෙකකම තුරු භාංග ප්‍රතිපදලා සිතා වුණා. මේක පහළ වෙනවා ප්‍රතිවේක්ෂා වීති. ඒකට කියනවා මාර්ග ප්‍රතිවේක්ෂාව, ඵල ප්‍රතිවේක්ෂාව, නිර්වාණ ප්‍රතිවේක්ෂාව. අතවල් මාර්ගය ලැබුණා, අතවල් ඵලය ලැබුණා, අතවල් ලක්ෂණය නිවන් දුටුවා. ඉන්න මෙච්චර කෙලෙස් නැතුණා මෙච්චර කෙලෙස් විතුරු තියෙනවා කියන සමහර කෙනෙක් ප්‍රතිවිරුද්ධ කරනවා. අර මුලින් කොහෙන්ද අනිවාර්ය මොනවාටද වැදගත් වෙනවා. මාර්ගයේ පරිණිවිදාව ප්‍රතිවිරුද්ධා කිරීම. කෙලෙස් ප්‍රතිවිරුද්ධ නොවන්නේ මේ සම්ප්‍රදාය ආපෝධ කරගත වෙනවා තමන් අසවල් මාර්ගතාව ලැබුවා කියලා. ඒක මෙදහනයක් ආරම්භ කරගන්න කාටවත් කියන්නේ නැහැ. කාටවත් කියන්නේ නැහැ. ඒක ධර්මතාවක්. අපි කියනවා අමිනේ සූර්යය මේ දෝෂයන්ට තම ලැබෙනවා කියන කටුට ඇති වෙනවා. ඊළඟ සාමාජික ප්‍රතිපත්තනාවට බහගත්තොත් තමන්ගේ කාර්යීය සත්‍යය ලැබී තිබුණොත් අර වගේම විද්‍යාවේ ඥානයට සහ විපස්සනා ඥාන ලැබිලා සකදාගාම මාර්ගඵල දුක්ඛිතී භාව වෙනවා. ඒකත් කරවන්නේ ප්‍රතිලාභ කරගෙන සත්‍යෝචානාවෙන් පසු නැවත ප්‍රතිපත්තනාව පුළුල්වා දුන් අනාගත මාර්ගඵල දුක්ඛිතී භාව වෙනවා. එයා සංඝ සම්පූර්ණ ලැබුණාට පස්සේ යන්නේ සතුටේ සාමාවේ සම්පූර්ණයට පස්සේ අයමා සුදෝවි ඥානේ ප්‍රතම උපසලා බුදු ගන්නවා යෝති අර විදිහේ අපරේණිය අරහත් මාර්ග සික්ඛණී දේ පහළ වෙනවා මේ විදිහට හේතු වාසනා සම්පන්න අයත මේ ආලාපාන සතුන් පටන් ගත්ත භාවනා කර්මස්ථාන වීතිය අරහත් වෙන්නේ අරහත් මාර්ග ඵල නිර්වාණ ප්‍රතිලාභය එනිසාමී දාතාමි කියුනේ ආනාපාන සතියස්ස පරිකුණා සුභාවිසා අනුකුම්බං කනිසිතවතා බුද්ධේන දේසිතා සෝනං හෝතං සබාසේති අම්මා මුක්ඛේ සම්නිමාති සර්වඥ මහසී විසින් ගොතම ලද ආකාරයෙන් අනුකුලයෙන් ආනාපාන සතිය අනුකූලයෙන් වර්ධන ලද්දේ නම් මෙන්න මේ විචේතනය තුළ සාර්ථකලා යනාන්දේ ලෝකවා බුද්ධ රාජ්‍යයේ සම්මතාවේ තව සතරමාන විදුතසේ විදුහරහන් මහන්සියලා සාරාණාපාන ධර්ම බලය ධමන්ින් අර්ථනා ධර්මස්ථාන සතුරා උපාසනා භාවනා දිනුකරගෙන ඔයගේතේ ද්වේෂ ප්‍රහාණය සතර මාර්ග ප්‍රහාණය ප්‍රමුඛ අග්‍ර අමා මහ නිවන් සුවය සාක්ෂාත් කරගන්නා අපේ සාරවත්යන් මහන්සියගේ යෙලකාර පුරෝහිතින් සලේතර ප්‍රතිපත්‍යාම භාවයෙන් බෝමලාර ඇලෙදෙන ආනාපාන ධ්‍යානෙ පරිවර්තකයේ දූ භාවනා මාර්ගයෙන් ලෝකුරා බුදුදහමට පත්වලා අතනස්සක් අවරකමුන්නේ සමන් අවබෝධ කරගත් ගාම්භීර සතරාර සත්‍ය ධර්මය නානා නව ප්‍රඥාන්ෙන් දරත භාගා ධම්ම දෙතුනි සූමික අතන්තයේ නව කෝටි අතිලක්ෂයක් වෙන අමා මහ නිවන් සුර සමුමානදාගා අමංගලසේ කිසි කලකින් කිසිම වෙන බැවින් මතුවනාමිතේ සම්මුලන්නේ සතරවන කුලිතේ සංඝාපස්සාව ආරුදුමුන්නේ සාතුන දිනස අදිස්ථාන බල හේතුවලා මාර්ගයලා සුවඳ විදින සීන ප්‍රකාශමයි අත්තංග තමන්ගාම ප්‍රදක්ම කරමින් පොදු බුදුරජාණන් වහන්සේ දරජා ස්ථාපනයේ වාසං ධාත ධර්ම සම්ලයේ දේශනා කොටසක් තමන්ගාමසේ ගතදාස ලෝකදාසියේ සාත් ලෝකවල නිපාණක් නෙමෙයිනාසේ පාදුකලින්ගේ අවකාරයේ දුෂ්කන්ද පරිවාන ඉන්නද අසංකත සාදු සංඛ්‍යාත අමා මහ නිවන ප්‍රතිවදාරා සාතන් මහන්සියලා කුසේන කුමුණ වුණා ආදල් මහන්සියලා සුදුසුලාම වුණා ප්‍රතිජනතර කෝසේ සම්මා රූපය මේ කල්ලෝ ගිය ජනී සිංහාරස්තාරද සලකට පැවති සලොක් මහා ජනපද සහිත සාදුදාන ගියන් කුමුණාම ගාමි සියල්ලද විතා පිටිකමක සාර සාස්කාරක අසුමනකෝ ගිය අදහානේ තරත්න මේ අනුරහද තාරකා මහා ත්‍රිති මහා නිරු පරවත මහා සාගර ගනි විශාල ලක්කු දිවා දිරවා විදකයන් යාන වහ නමුන් කරන දුන්නේ මුදල්ලාදී සාධෝරු කරක්කු සයන්ින් දීනෙන් නඳුනෙන් කරගෙන දතේ බුදයන් දේශෙන් මොහෙතින් කරාරම කරන ආත්මාර සියල්ලක් විතා පිටිකමක සාර සාස්කාර ගන්නත් නිසයෙන් ඇතුව නැතුව යන බැවින් අනිත්‍යයි ඇතුවෙන් නැතුවෙන් දෙකෙන් මුදතර දෙන්න බැවින් දුකයි සංකිතේ ලබාවක් නා බැවින් අනාත්මයි ශ්‍රී ලක්ෂණයේ ආකාර්යයෙන් සංස්කාර ධර්ම දුක්ඛ සත්‍යයි ඒ දුකට හේතු වෙන කෘෂ්ණාල සමුදේ ශක්තියයි. ඒ දෙක නැති සාන්තිය නම් නිරෝධ ශක්තියයි. මේක සම්මියෙන් සඳහා වැඩි යොතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග ශක්තියයි. අනන්ත වූ අපරිමාණ වූ බුදු සසුනේ බුදු මහා රහතන් වහන්සේලා දීර්ඝ කාලයක් පුරවන දානාදී පාරමිතාන භාවයෙන් මෙලෙස චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අදරාමද අමා මහ නිරතපත් වුණා. සතුටුස්සන්නේ කළ එලෙස නිමාසාන්ත නිවනේ සැලසී වදාළ බුදු සසුනේ බුදු මහා රහතන් වහන්සේලාට සිතින් කයින් වතුනේ සමතල්වි දෞරවාචාර උත්සමංග අපේ නමස්කාර වේවා. අපට අපේ ජීවිතේ පුරා රැස්කරන සෑම කුසලයක් කාර්මී බාපතක් වී අපේ සතු රෝධියෙන් සතුරාල් ශක්තිධාරී සුවසේ ආභෝධ වේවා කියා ප්‍රාර්ථනා කරනවා. දැන් සෑම පුරා පින්තුන් බොහෝම සාවධානව මේ දහම් කඩේට සමන් දී බොහෝ කාලයක් භාවනා කුරුදු කරතුවයි. දහයයි 30 දක්වා අපි කාලෙ ඉස්සර ගන්නවා. ඒ කියන්නේ තාපය විනාඩි 25යි. ඒ කාලෙ තුල අපි ඇඟිලිවත් අසතියවත් කරවන්නේ නෑ. බුදුදහම වලින් තමයි දෙයින් සදාගෙන ඥාන සාමය දෙසේ භාවනා දෙන්නේ. නැස්කේ භවේ වේවත් අපි ගණන් ගන්නෑ. ඒවාම ලක්ෂණ දැනනම් ගණන් ගන්නේ නෑ. ඒවා කියන්නේ සීතලක් දැනනම් ගණන් ගන්නෑ. සබ්ජයත් සම්මත ගණන් ගන්න ඕනේ කිසිම අත්තරලක් තියෙන්නේ නැහැ. මෙන්න කරන්නේ නැතුව ආස්වාද ප්‍රත්‍යාවද අරමුණෙම සිතින් කියා ගන්න අනිස්සාන කරගත යුතු තියෙනවා. යම් මතනක පිටේ දකුණටත් මාපකැලේ දෙක පුදුම සුදු ගැලන සිත්තුව සදා ගන්න හොඳට අධික හේතු කරගන්න. ඒක ඊටපස්සේ මාපකාල දෙන ඇතුලට ඇහි දෘෂ්ටි සබාව නැහැ. අදක නැතුව සාමාන්‍යයෙන් කියා ගන්න. උපපත්තේ කුෂ්ම යන්නේවත් කලිනා සාතා නාටකා දුරුකේ කුලෙන් පොදක් ඇතුල්නාතේ කුෂ්ම රන්න වැඩි වැඩි ඇතුලෙන් අපුත වෙනවා. ඒ නාටකා දුරුකෝ ගැන නෙමෙයි කුෂ්ම රන්නේ අවධානය දීකවාගෙන කුෂ්ම රන්නේ තාපක් තියෙන හැට තේින් නැත සුදුක තේිනවා. ඒ තාපම සුදු පාටයි කුෂ්ම රන්නේ සුදු පාටයි. විසා සුදු පාට දුන් සිල්වත් ඇතුලෙන්වා පිටේනවා වගේ විචාරන කුෂ්ම රන්නේ ආරම්භය දැනස්ම අවසාන දක්වා නිහිතීවා ගැනීම ආස්වාද ප්‍රසවාස ආරමණය සිට තවත් වෙන විචාර ගැනීම සඳහා ගන්න මනසකාර මේකයි. උෂ්ණ ගැනීමේදී ආස්වාද කියලා කරැච්චි කරා. ආස්වාද එකයි එකයි එකයි කියන ඉස්මල් නවී සමානවී මහා කෙලවි විචාරන දෝන. ප්‍රසවාස කරන කොට ප්‍රසවාස එකයි එකයි එකයි කියන ඒවා නැතම කියනවා. අයිම කුෂ්ම ගන්නකොට ආස්වාද දෙකයි දෙකයි දෙකයි වරම ගන්න කියලා. සත්වාසේ රස්වාස දෙකයි දෙකයි දෙකයි කියලා. එහෙම අටක් දක්වාම නැත්නම් 10ක් දක්වාම නිසිතේ දහයකට ගෙන්නන්නේ. අයිමත් එසියෙන්දල පටන් ගන්නවා. ඒකේ ගණන් කිරීම අවශ්‍ය වෙන්නේ චිත්‍රය සහායනා දීන වලදීමයි. විද්‍යාව හඳුන්නේ නැත්නම් ගණන් කිරීම නවත් වෙනවා. ගණන් කිරීම නවත් කළා ආස්වාදනම් ආස්වාද ආස්වාද ආස්වාද මේ ඉවරනකම් හිතෙනවා. ප්‍රත්‍යාසය කියලා. ඒක කියන්නේ අනුබන්ධනා කියනවා. අනුමෝධියට ආස්වාදය ප්‍රත්‍යාසය නිමි ඉතරනේ මේ මාස්තාවරු සමීපයේ දුෂ්ම ගැල්ල ඇතුළෙන දෙකෙන්ට හොඳින් බලාගෙන අපි ආනකවන වැඩම. අද මේ සුදු මොහොතේදී මේ සිත් ඔක්කොම කියලා සම්පූර්ණ නැවේ. නමුත් මේ කාටද ඉදිරියේ ප්‍රතිම කරගැනීමට මම කැපීමක් වේවා. සාමාන්‍ය විද්‍යාවේ කීපයේ තුල වැඩමුළුව සඳහා අපි ආනාපාන සතිය වැඩමු. මා මේ කියන යහපතේ සිටින් කියන නාමය මෙහි කරන්න සූදානම් වෙමි. මා මේ දී රුත්තය බුද්ධමත්මයට උදාකරමි උදාවීමා. මා මේ දී රුත්තය ධම්මරත්නයට උදා කරමි උදා වේවා. සුවසේ අවබෝධ වීම පිණිසම මෝකාභිදේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය නෛර්යානිකයි. මේ ප්‍රතිපත්ති අනුගමනය කරන සම්වරත්නය සුපටිපන්නයි. මේ නෛර්යානික වූ අධර්මයේ දේශනා කළ සුපටිපන්න වූ ශ්‍රාවක සංඝරත්නයක් ඇතිකල ආනන්දයන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි. ඒ රත්නත්‍රයේ ශරණ පිහිටේ ආශිර්වාදයේ ලබාගත් අපි සෑම දෙනා භාග්‍යවන්තයි. මේ ලබාගත් සාතන දායාදය රත්නත්‍රයේ ආශිර්වාදය නිවන දක්වාම පවත්වා ගැනීමට අපට වාසනා වේවා. අප ලබාගත් රත්නත්‍රයේ ආශිර්වාදය සමස්ත ලෝක සත්‍යයට බෞද්ධ අබෞද්ධ සමස්ත ලෝක සත්‍යයටම දිහිත වේවා. අපි ලබාගත් මේ උතුම් ධර්ම ශක්තිය ධර්ම වාසනාව දෙවියන්ට ඇත ලෝකයාට දෙපා දීමේ ශක්තිය දවසට ලැබේවා. අද මෙන්න පූජනීය ස්ථානයේ තාපස්ව සිල්පිනිත දින ඉතිරිනේ ඇති දකින කොට ආතු සුරායේ දෙවි දේවතාවෝ මෙමිත් කොටු ගන්නට දීවි නමගෙන සාදු කිය අනුමෝදන් දෙන්නේ ඇති. මේ ස්ථානයේ සාතනගත පෙළ ඉන්නත් හේතු දෙල නැති කුමාරණන් ඇතුළු කවදේ සෑම දෙනාට විශාල සිය උත්තරකින් අතරක් නෑ සිය ධර්ම ගලන්නාකින් පුණ්‍ය ධාරාව ගලා බැසෙන නැතේ සේවේවා කියලා කියනවා. ඒ දිනේ සිටද තවතර සාසනයේ සංග්‍රහ කරන්නේ ශක්තිය බලේ කුසල ඡන්දේ ධර්ම ඡන්දේ ලැබේවා වැඩේවා කියලා ප්‍රාර්ථනා. මේ විදිහේ සින්වත් ගුණවත් සංගරක්ෂණයේ පෙරමුණේ සියාගෙන නිවන් මඟ අපට ලබාගන්න ලැබුණේ ඒ පූජනීය සාධිකේ පඬිතු කල්යද්දේශයේ දිනවල් සාධනනා කියන වාසයේදී කල්යාණ මිත්‍ර පිහිට මේකයි. සාය අපරස්තර ගන්න කුසල් දෙමින් මේ මාමියන් වහන්සේට නිරෝධී වූයෙන් විසත් සතරවක පාලන දීර්ඝාසේ සම්පත් ලැබේවා වැඩේවා කියලා ගෞරවයෙන් ආශිර්වාද කරනවා. මේ කාලෙ තුල සීල තුන අතරක් නැද මේ උතුම් ධර්ම මාර්ගය කියලා දෙන්නේ පූජ්‍ය අධිකාරගෙන සන්ත සුමන ස්වාමීන් වහන්සේට. ඒ ස්වාමීන් වහන්සේගේ සහයෝගයෙන් දෙන්නේ පූජ්‍ය භාගවතී සෝමාස ස්වාමීන් වහන්සේට. සසු සම්බ්‍රම ස්වාමීන් වහන්සේට අද මේ ආවසේදී මේ උතුම් වැඩ උපකාර වීම සඳහා උදේ සීල දීමේ ප්‍රයත්න කළේ පූජ්‍ය මි පූජ්‍ය හඳුනුගල ධම්මචිත්ත ස්වාමීන් වහන්සේට, පූජ්‍ය මීසල අභිනීත ස්වාමීන් වහන්සේට එතන සමිරුවනට නිරෝධී සත්‍ය බලමින් ප්‍රස්තප්‍රාප්ත කාලම දීර්ඝව ලැබේවා කියන අපි ආශිර්වාද කරමු. ඒකම මේ කුණිය භූමියේ මුලින්ම කුණිය භූමිය ආබාධ සමුමාලියෙන් සඳහා උපදේශනීය වදාළ අද දිනම ඉන්නේ පූජ්‍ය අමතුගාමී විශේෂ ස්වාමීන් වහන්සේට නිරෝධී සත්‍ය ලැබේවා දැනට ජරිලෙස දිනම් ඉන්නේ ස්වාමීන් වහන්සේට සතර වසන තුරු නිරෝගී ජීවිත ලැබේවා. නිර්මංගල නිර්මේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදා අනුගමනය කරලා රත්නත්‍රය ආශිර්වාද වේවා කියලා අපි ආශිර්වාද කරනවා. වාදේ පාදෝ කියන ආසින්නේ ඒ එම් තේදී කුලකංග නැතිතුමාක මැතිනේ දරුවන් විසින් වැඩම කරලා ධර්ම පූජාව කරන්න ලැබුණ අවස්ථාව බැවින් මේ කවුලේ සෑම දෙනාට සම්‍යක් ප්‍රාර්ථනා මුදුන් ප්‍රත්‍යේ පැතුම් බෝධියකින් අමා මහ නිවන් සුවක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. වාසල දෙකකට පෙර ආභාවක් ප්‍රාප්තී සීවි ධර්මදාතුම අඥාක ඉන්දියට අතිතිර කර පූජාවක් වෙන එතුමාකත් මේ කුසල් දෙමින් සුදුසු සම්පත් දෙන්න මේ පැතුම් බෝධියෙන් අපර අමා මහ නිවන් සුවක් වේවා කියලා අපි සමුගුණ. එතෙම පරලෝකපතිම ඥාතිින්දේ ජීවිතේ ඥාතිින්දේ ආගස්තක දිවී රාජ මණ්ඩලයේත ඉතාන්තිම දරසයන් සත්නතමේ කුසමේ මොනියේ රෝතුදාසී කිනිස හේතු වේවා. මේ ලක්ෂණගත් කුසලාන් භාවයෙන් සත්‍යන්ත්‍යාන් භාවයෙන් දිවි මණ්ඩලයේ රැකවරණින් කල්‍යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මේ පින්වත් සෑම දෙනාට මෙලොව වශයෙන් ආයුෂ ආරෝග්‍ය සම්පත් අභිවර්ධනයේ වේවා. ධර්මාඥාන භාවනාඥාන මුදුන්පත් වේවා. සම්‍යක් ප්‍රාර්ථනා සඵල වේ මෙලොව පන්වන ජයගන්න බුද්ධාදී මහෝත්තමයන් වහන්සේ ආબોධ කළේ චතුරාර්ය සත්‍ය ආબોධයෙන් ජරාම රසාන්ත ප්‍රණීත ලෝකෝත්තර ග්‍රහමන් අනුවන් සෝතනි හේතු වාසනා වේවා. සම්මීතිනෝ ඉවං ජන්තු සම්මරෝගෝ නම් කෝපෝතුමාතේ භවස්වන්තරාජෝ සුඛීවිධානුකූභවේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම බුද්ධං භාවේ සදා සුති භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම ධම්මං භාවේන සදා සුති භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම සංඝං භාවේන සදා සුති භවන්තු තේ අභිවන්දන සීලස මුච්ඡං වන්දා පචයින චක්ඛරෝ ධම්මා වන්දන්ති ආයු වන්දු සම්බරං ආයුරාරෝග්‍ය සම්ප්‍රති සම්ය සම්ප්‍රති මෙවෙත අතෝ නිම්මාන සම්ප්‍රති මිනාසේ සමිංජතු චිතනතර දෙවියන් කියලා මහා පිළිගල සංඝක් පූජා කරන හැමදෙනාගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා මේ මහා සංඝරත්නයේ සින්න මේ මුතුසලේද තම දිනවට මාත්පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ධර්මානුශාසනා ප්‍රයත්තු දේශක ආනන්ද වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. මුදල් දෙන්නේ පරමාර්ථයෙන් කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නා මෙන්